සියලුම සංවර්ධන ව්‍යාපෘති නතර කරලා තියෙනවා. අඩුම තරමේ මන්ත්‍රීවරුන්ට ලංකා ඉතිහාසයේ හැමදාම විමධ්‍යගතවය මුදල දෙනවා. මේ වර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත සතයක්වත් දීලත් නැහැ. මුළු රටම වැඩබිමක් ලෙස තිබුණා. දැන් අද මුළු රටම මුඩු බිමක් ලෙස තියෙනවා. සියලුම සංවර්ධන ව්‍යාපෘතිත් නතර කරලා අලුතෙන් කිසිම සංවර්ධන ව්‍යාපෘතියකුත් පටන් අරන්නේ නැහැ. ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙලා, මේ ගල් අඟුරු මිල අඩු වෙලා, පෝර මිල අඩු වෙලා, ආහාර මිල අඩු වෙලා, මේ සියලු වාසී තියාගෙන රටත් නතර වෙලා කිසිම විදේශ ආයෝජකයෙක් ලංකාව දිහා බලන්නේවත් නැහැ. මෙහෙම ප්‍රකෝටි ගණන් ණය ගැනීම මීට ඉස්සෙල්ලා ලංකාවේ වෙලා නැහැ.